අපි පක්ෂයක් හැටියට අපේ පක්ෂය මේ ස්වෛරී ඒකීය ශ්‍රී ලංකාව පිළිබඳ කිසිම වෙනසක් වෙන්න අපි ඉඩ තියන්නේ මේ ආණ්ඩුවේ අපි බලවත් කොටස්කරු අපේ පක්ෂයේ සභාපති රබේ රටේ ජනාධිපතිතුමා ඒ වගේම අපි අපේ බුද්ධ ආගම ඇතුළු අනිකුත් ආගම් පිළිබඳව කිසිදු අලුත් දෙයක් එහෙම ඇතුළු කරන්න අපි ඉඩ තියන්නේ ඒ වගේම අපි ෆෙඩරල් ආණ්ඩුවක් කීයටවත් ඇති කරන්න ඉඩ තියන්නේ නමුත් අපි සාමයේ සංවිධාව ජාතින් අතර මිත්‍රත්වය ආගම අතර සහයෝගය වෙනුවෙන් අපි තාම ඵලදායක බුද්ධිමත් මිනිසුන්ට කාටත් එකට එකතු වෙලා ඉන්න පුළුවන් ආකාරය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මේ තියෙන සංවාදයේ ධනාත්මක විදියට හිතලා පෝෂණය කරන්න කියලා තමයි අපි රටේ සියලු දෙනාගෙන්ම ඉල්ලන්නේ.